දහරාච මහන්තාච ඒ බාලායේච පණ්ඩිතා සම්බේ මච්චෝ වසං යන්ති සම්බේ මච්චෝ පරායනාති. ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි. සැදැහැවත් වාසනාවන්ත පින්තුනි, රාණී නෝනා මහත්මිය ප්‍රධාන, මේ ඥාති මිත්‍රාදීනි කවුරුත්, ආදරණීය සිල්වා මෑණියන් පෙරමුණේ තබාගෙන ඊටාම වටිනා කෘතවේදී පින්කමක් සිදු කරන අවස්ථාව. එමෙිට දින කීපට කලින් මිය ගිය, ශ්‍රී ලංකාවේදී මිය ගිය ඒ මෞතුමිය සිහිපත් කරගෙන අපේ කපිල ලියනගේ මහත්මයාගේ දෑබර මෑණියන් සිහිපත් කරගෙන එතුමියට පුණ්‍ය ආනුමෝදනා කිරීම සඳහා සිදු කරන පින්කමයි මේ සිදු කරන්නේ. ඉතින් ඔබ මේ රැස්වල සිටින විශේෂයෙන් කපිල මහත්මයා වෙනුවෙන්, ඉතින් කපිල මහත්මයාගේ තියෙන ඥාතිකත්වයේ සලකලගෙන එතුමාගේ මෑණියන් පෙරේරා මාතාව, ඩාලට් පෙරේරා මාතාවට පුණ්‍ය ආනුමෝදනා කරන්නටයි ඔබ මේ හැම දිනෙකම බලාපොරොත්තු වෙමින් සිටින්නේ. ඉතින් කපිල මහත්මයා මේ පිනතුන් හැම දිනාටම හිතවත්ව ඥාතිත්වයෙන් කටයුතු කරන වගේම ස්වාමීන් වහන්සේලා වෙනුවෙනුත් බොහොම ආදරයෙන් හිතවත්ව කටයුතු කරනවා. ඉතින් විහාරස්ථානයට කුමන හෝ දෙයක් අවශ්‍ය නම්, ස්වාමීන් වහන්සේලාට පුද්ගලිකව දෙයක් අවශ්‍ය නම්, ඒව හොඳට සලකලා බලලා සොයා බලලා තමන්ට පුළුවන් ආකාරයෙන් උපකාර කරන කෙනෙක්. විශේෂයෙන්ම හැම අවුරුද්දක්ම ආරම්භ වෙනකොට මුලින්ම අපට මුණ ගැහෙන කෙනා තමයි කපිල මහත්තයා. උදේම කිරිබත් හදාගෙන ඉතින් ස්වාමීන් වහන්සේලා බලන්නට එනවා. ඉතින් ඇතැම් විට බොහෝ දෙනාට එදාට හාමුදුරුවෝ අමතක වෙනවා. නමුත් කපිල මහත්මයා තමයි අවුරුද්ද පළවෙනි දවසේම හාමුදුරුවෝ සිහිපත් කරලා උදේ පාන්දර ඇතැම් විට එතුමාගේම දෑතින් ඒ කිරිබත් හදාගෙන පන්සලට එනවා. ඉතින් ඔබත් සමහර පින්නතුන් එහෙම කරන අය ඉන්නවා. නමුත් එතුමාගේ තුළ තිබෙච්ච ඒ ගුණයට ගරු කිරීමක් වශයෙන් තමයි ඩාලක් පෙරේරා ආදරණීය මෞතුමිය වෙනුවෙන් ඔබ හැම දෙනෙක්ම මේ පින්කම සිදු කරන්නේ. ඉතින් අපේ ස්වාමීන් වහන්සේලා හැටියට අපේ සංවේගය මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන ගමන් අප මේ සිදු කළා වූ පින්කමෙහි පුණ්‍ය ඵලය ඒ ආදරණීය මෑණියන්ට අනුමෝදන් කරන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්තුනි, බුදුදහමේ අනුව මරණය පිළිබඳව ප්‍රභේද කීපයක් තියෙනවා. එකක් තමයි සම්මුති මරණ කියලා තියෙන එක. සම්මුති මරණ කියන්නේ අපි ගහක් මැරුණා කියලා කියන්නේ. ස්වාභාවික දේවල් වලට වෙන විනාශයන්ට කියනවා සම්මුති මරණ කියලා. ඒ වගේම තවත් එකක් තියෙනවා ජීවිතේන්ද්‍රිය උපච්ඡේද මරණ කියලා. ඒ කියන්නේ ඉපදිත සත්වයේ, මිනිස්සෙක් හෝ තිරිසංගත සතුවේ යම් භවයකට අයිති ආයුෂේ ඉවර වෙලා ඔහු මරණයටපත් වීම කියනවා උපච්ඡේදක මරණ කියලා. තවත් මරණයක් තියෙනවා සමුච්ඡේදක මරණය කියලා. සමුච්ඡේද මරණ කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් පිරිනිවන් පාන අවස්ථාව. නිබ්බන්ති දේරා යථායම් පදීපෝ කියලා සඳහන් කරනවා. රහතන් වහන්සේ කෙනෙක් හරියට පහනක් නිවිල ගියා වගේ නැවත නූපදින ආකාරයට මුළු සසර ගමනම අවසන් කරනවා. ඒකට කියන්නේ සමුච්ඡේද මරණ කියලා. තවත් මරණයක් තියෙනවා, ඒකට කියන්නේ ක්ෂණික මරණ කියලා, කණික මරණ කියලා. හැම මොහොතෙම අපේ සිතවිල්ලක් හටගෙන නිරුද්ධ වෙනවා. අපි හැම මොහොතෙම මැරි මැරි නැවත ජීවත් වෙනවා, මැරි මැරි උපදිනවා. ඒක යථාර්ථයේ වශයෙන් ගත්තොතින් ඒකට කියන්නේ ක්ෂණික මරණය කියලා. හැම මොහොතෙම අපේ ශරීරයේ බිඳිර යනවා, නැවත හට ගන්නවා හේතුඵල නිසා. අපේ හිතත් එහෙමයි. හිත සහ කය කියන දෙක හට ගන්නවා, නිරුද්ධ වෙනවා, හට ගන්නවා, නිරුද්ධ වෙනවා. මේකට කියන්නේ ක්ෂණික මරණය කියලා. ඉතින් මේ හැටියට සම්මුති මරණ තියෙනවා, ජීවිතේන්ද්‍රිය උපච්ඡේද මරණ තියෙනවා, සමුච්ඡේද මරණ තියෙනවා, කණික මරණ තියෙනවා. ඉතින් අද අප මේ සිහිපත් කරන්නේ ජීවිතේන්ද්‍රිය උපච්ඡේද මරණ කියලා. කිසියම් භවයකට අයිති ඒ ස්කන්ධ පංචකය නිරුද්ධ වෙලා ඒ පුද්ගලයාගේ ජීවිතය අවසන් වීමට කියනවා උපච්ඡේද මරණ කියලා. ඉතින් අන්නේ උපච්ඡේද මරණත් ආකාර කීපකින් සිදු වෙනවා. බුදුදහමේ සඳහන් වෙනවා ආයුක්කේ මරණ කියලා එකක් තියෙනවා. ආයුෂ්‍ය අවසන් වීමෙන් සිදුවන මරණ තියෙනවා. සමහර අවුරුදු 70ක් 80ක් ජීවත් වෙලා මේ ආත්ම භාවයේ මනුස්ස ආත්ම භාවයට නියමිත ආයුෂ ඉවර වුණාට පස්සේ මැරෙනවා. ඇතැමට පින තිබුණත් අවුරුදු 500ක් කෙනෙක් ජීවත් වෙන්නේ නැහැ. අවුරුදු 1000ක් ජීවත් වෙන්න බෑ. අවුරුදු 80ක් උපරිම 100ක් 110ක් ජීවත් වෙලා මැරිලා පින තියෙනවා නම් නැවත මනුස්ස ලෝකෙට වෙනවා ඒ කට්ටිය. ඒවට කියන්නේ ආයුක්කේ මරණය කියලා. තවත් තියෙනවා කම්මක්කේ මරණය කියලා එකක්. කම්මක්කේ මරණය කියලා කියන්නේ මේ මනුසාත්ම භාවයේ ඉපදෙන්න කරපු කර්මය පින තියෙනකන් ජීවත් වෙනවා. ඒ පින ඉවරුණාට පස්සේ මරණයටපත් වෙනවා. මෙන්න මේක තමයි හුඟක්ම සැලකිලිමත් වෙන්නට ඕන. කම්මක්කේ මරණ කියන එක. මේ කම්මක්කේ මරණ ඉවර වෙනවත් එක්කම ඇතැම් මෙට පින්නතුනි සමහර අය යන්නේ ජීවිතයෙන් මනුසාත්ම භාවයෙන් පල්ලෙය ස්ථානවලට. සමහර විට ආත්ම භව 500ක් විතර සුගතියේ ඉඳලා මනුස්ස ලෝකෙට එනවා. ඇවිල්ලා මේ ගත කරන්නේ ඒ පිනෙහි අවසාන ආත්ම භවය ගත කරන්නේ. දැන් ඇතැමිට අපාතරණු තියෙන්න පුළුවන් එහෙමයි. ආත්ම භව 500ක් විතර එක දිගටම ඒ පිනේ අතීතයේ කරපු පින කානිසංස විදියට ගත කළක ලැබිලා මේ ඇතැමිට ඒකේ අන්තිම අවස්ථාව මේ යන්නේ. මෙතෙන්දී අලුතෙන් බලවත් ප්‍රබල කුසල කර නොගත්තොත් යන්නේ පල්ලෙහාට. අන්න ඒ නිසා තමයි අපට කල්යාණ මිත්‍රාශ්‍රයෙන් හැකිතාක් දුරට මේ ආත්ම භාවයේ සිඳල යනකොටම මීට වඩා ඉහළ තැනකට යන්නට පින රැස් කරගන්නට ඕන. නැත්තම් පුණ්‍යක්ඛේ වෙල පින අවසන් වෙලා අපි පල්ලෙහාට යනවා. පල්ලෙහාට ගියොත් ආයේ උඩට එන එක ලේසි නෑ. කාලයක් ඊට පස්සේ දුක් විඳින වෙනවා අපට. තවත් මරණයක් සඳහන් වෙනවා උභයක්ඛේ මරණය කියලා. ආයුෂයයි කර්මයයි දෙකම ඉවර වෙලා සිදුවන මරණ තියෙනවා. සමහර අය අවුරුදු 80ක් විතර ජීවත් වෙනවා. යාගේ කුසල කර්ම ශක්තියනොත් ඔක්කොම අවසන් වෙනවා. අන්න එහෙම මරණ සිදුවන අවස්ථාවක් තියෙනවා. ඒක කියන්නේ උභයක්ඛේ මරණය කියලා. අන්න ඒ අය දැනගන්නට ඕන උපරිම වශයෙන් කුසල් සිද්ධ කරගන්න නැත්නම් ලොකු පාඩුවක් එන්නේ. දැන් අපාතරම ඉන්න පුළුවන් ලොකු කුසලයක් කළා මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඇතැමිට ඒ කුසලය නිසා තව ඉදිරි ආත්මව 100ක්ම සුගතිය යන්න පුළුවන් අය ඉන්නවා. වෙන කිසිම පිනක් නොකරත් ඒ අතීතයේ කරපු පින ආනිසංස විදියට සාමාන්‍ය විදියට ලොකු අකුසල් වලින් වැළකීලා හිටියොත් අලුතෙන් පිනක් නොකරත් ආත්මව 100ක් ඇතැමිට 500ක් වුණත් එක දිගටම සුගතිගාමි වෙන්න පුළුවන් අය මෙතන අපාතර ඇති. එතකොට එක්කෙනෙක් ඉන්නවා ආත්ම භව 500ක්ම සුගතිය ඉඳලා ඒ කර්ම ටික ඔක්කොම ඉවර වෙච්ච කෙනෙකුත් මෙතන ඉන්න පුළුවන්. ඒ වගේම ආත්ම භව 500කට කුසල් කරගෙන ඒ ආපු පළවෙනි අවස්ථාවේ ඉන්න කෙනෙකුත් මෙතන ඉන්න පුළුවන්. මෙන්න මේ වගේ සවහයක් තියෙනවා කියන තැනදී. අන්න ඒ කෙසේ වෙතත් අපේ වගකීම යුතුකම වෙනවා ඉක්මනටම මේ පිරෙන ටික ආයෙ රැස් කරගන්නට. තවත් මරණයක් තියෙනවා. ආයුක්කේ මරණ, කම්මක්කේ මරණ, උභයක්කේ මරණ, උපච්ඡේද මරණ කියලා. උපච්ඡේද මරණ කියන්නේ ආයුසයි කර්මයයි දෙකම තිබෙද්දී හදිසි අනතුරකින් මිය යෑම. හරියට ලාම්පුවක තෙලොයි දැල්ලයි දෙකම තිබෙද්දී කුලඟට වගේ නිවෙන අවස්ථාව. පින්නොතුනේ මෙන්න මේ වගේ අයට උපච්ඡේද මරණ වලින් මැරෙන්න හේතු ගානක් තියෙනවා. හදිසි අනතුරු ආදිය. අහම්බෙන් සිදුවන දේවල් වෙන්න පුළුවන්. ඇතැම් වෙලෙ යම් කිසි කර්මයක බලපෑමකිනුත් වෙන්න පුළුවන්. හැබැයි සමහර අය මේ උපච්ඡේද මරණ වලින් මැරෙන අයගේ ලක්ෂණය තමයි බොහෝ විට දුගතිගාමි වෙන්නේ නැහැ. දැන් ඔබ දැකලා තියෙනවා ලස්සන ළමයි ඉන්නවා අවුරුදු 10ේදී 15ේදී 12ේදී 20ේදී අනතුරු වලින් මිය යනවා. ඒ මියනයිගේ බොහෝ විට ඒ අය නැවත ওই පුනරුත්පත්ති කතා කියන අවස්ථාව තියෙන්නේ. මම දියේ ගිලෙල මෙරුණා, මිය ගියා, නැවක යද්දි මැරුණා, ක්‍රියානතරකින් මිය ගියා, වැටිලා මැරුණා ඔහොම කියලා මරණේ කියන අය ඉන්නවනේ. ඒ අය නැවත මනුස්ස ලෝකෙට එනවා. ඒ අය දුගතිගාමි වෙන්නේ නැහැ. ඇතැමිට ඒ ජීවිත කාලේ 아무තේන ලොකු කුසලයක් කළත් නැහැ. නමුත් අර අතීතයේ කරපු පින යාගේ තියෙනවා. ඒ නිසා මේ අය නැවත සුගතියට එනවා. ඔබ පහුගිය දවස්වල දකින්න ඇති මහනුවරදී දියේගිලි මිය ගිහිපු ළමේ දෙවුනුවරදී නැවත උපදී කියලානේ. ඕ දැන් ඒ වගේ වෙලාවකදී පේනවා ඒ ළමයට ලොකු හානියක් වෙලා නැහැ. ගියාත්ම භාවයේ තිබුණේ ඔය එහෙමම නැවත තව තැනකට අරන් ගිහලා තිබ්බ වගේ ඒ ටික ඔක්කොම මෙයාට ලැබෙනවා. මේවට කියන්නේ උපච්ඡේද මරණ කියලා. දැන් සමහර කෙනෙක් ඉතින් හරිය දුක් වෙනවා. අනේ මෙච්චර හිතපු ළමේ මෙයා ප්‍රාණඝාතය කළා දන්නේ ලොකු සංවේගයකට පත් වෙන ඥාතීන්ට තරුණ වයසේදී මිය ගියාම දුකයිනේ. නමුත් පින්නතුනේ මැරිච්ච කෙනාට එකෙන් ලොකු හානියක් වෙන්නේ නැහැ. ඒ කෙනා නැවත හොඳ තැනක උපදිනවා. ඉතින් මෙන්න මේ වගේ මරණ වර්ග හතරක් තියෙනවා. ඉතින් අපි දන්නේ අපි ඒ කොමන කර්මයකට අයිති වේද කියලා. ඒක සාමාන්‍යයෙන් අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඒක සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් වෙන්නේ උත්තමයෙකුට තමයි ඒක හරියටම කියන්න පුළුවන්කම තියෙන්නේ. කෙසේ වෙතත් පින්වතුනි මේ අපේ ගත කරන ජීවිතයේදී අපේ වගකීම වෙන්නට ඕන. මේ අපි ගෙවන ජීවිතයේ ගත කරන අතරේදී හැකිතාක් දුරට කුසලයේ දිනු වෙන විදිහට අපි ඉන්නට ඕන. දැන් මේ වගේ විහාරස්ථානයකට එනකොට ඉතින් ස්වාමීන් වහන්සේලා වැඩ සිටින ස්ථානයක් මේ පිළිමවහන්සේලා දකිනකොට ඔබේ හිත කොච්චර පහදිනවදනේ? ඇතැම් විට අපි වෙනත් විනෝද දෙයක් කරනකොට අපට සතුට වෙන්න පුළුවන්. නමුත් මේ වගේ විරාගීව වේතරාගීව අපි ලබන සතුට පිනතුනේ වෙන සාමාන්‍ය දෙයකින් ලබන්න බෑ. ඉතින් ඔබට ශ්‍රද්ධාවන්ත හැටියට මේ විහාරස්ථානවලට එනකොට ස්වාමීන් වහන්සේලා දකිනකොට බණපදයක් අහනකොට සම්බුද්ධ පූජා පවත්වනකොට මේ හැම දෙයකින්ම තමන්ගේ හිතේ ලොකු කුසලයක් දිනු වෙනවා. ඒක මේ දරුවන්ට ලොකු ආශිර්වාදයක්. ඒ වගේම තමන් කරන පින්කම් ගැන නිතර හිතන්නට ඕන. මේ පිනතුන් නිතර දාන ආදී පින්දහම් කරනවා. ඉතින් ස්වාමීන් වහන්සේලාට හුඟක් ආදරෙන් කටයුතු කරනවා. අන්නේ තමන් දීපු දාන ගැන නිතරම හිතන්නට ඕන. මේ සිල්ව මෑනියන් මේ දරුව හැම දිනෙකම නිතර දාන ආදී පින්දහම් සිදු කරන අය. ඉතින් දිමුතු අක්ක නිතරම දාන දෙනවනේ. ඉතින් ඒ තමන් සිදු කරන පින්කම් නිතරම හිතන්නට ඕන. ඒ හිතනකොට ඒක ආනිසංසය වැඩි වෙනවා. දානේ වගේම සීලය තමා විශේෂයෙන් රකින පංචශීලය ගැන නිතර තමන් හිතන්න. දැන් අද දින මම ප්‍රාණඝාතයක් කළේ නැහැ. මම කිසියම් සොරකමක් කරේ නැහැ. මම කාමයේ වරදවා හැසිරුණේ නැහැ. මම බොරුවක් කිව්වේ නැහැ. මම මත්පැන් පානය කරේ නැහැ කියලා මෙන්න මේ සතුට හිත ඇති කරගන්න. ඒ තමන් කරන හොඳ දේවල් නිතර නිතරම හිතන්න. ඒ වගේම දරුවන්ටත් ඒක යොමු කරන්න. තමා කරන මේ හොඳ දේවල් නිතර නිතර සිහිපත් කරනකොට පිණුතුනි ඒ කුසලයේ ඉතාම ශක්තිමත් වෙනවා. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ලෝකේ ජීවත් වෙන කෙනෙක් හැටියට ඒ කෙනාගේ කුසලයේ ඉහෙලටම දිනු කරගන්න පුළුවන් ආකාරය උන්වහන්සේ දේශනා කළා. විශේෂයෙන් බුදුහාඳුරෝ විස්තර කරනවා පුණ්‍ය ගංගා අටක් පිළිබඳව. පින් උල්පත් අටක් ගැන. මොනවද ඒ? බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති. නිතරම තමන් බුදුහාමුදුරුවෝ සරණ ගිහිලා ඉන්න කෙනෙක් කියන එක නිතරම හිතන්න. උදෑසන අවදි වෙච්ච මොහොතේම උදෑසන තමා කටයුතු කරගෙන බුදුහාමුදුරුවෝ වෙනුවෙන් පැන් වේදුරා පූජා කරන්න පුළුවන්. තමන්ගේ ගෙදර හදන කෑම ටිකෙන් කොටස බුද්ධ පූජාට වෙන් කරන්න පුළුවන්. මල් ටිකක් පූජා කරන්න පුළුවන්. එතනින් පටන් ගන්න මේ දේ පින්නතුණි නිතරම බුදුහාමුදුරුවෝ තමන්ගේ නිවසේ වැඩ සිටිනවා කියන හැඟීමෙන්, ඒ වගේම ධර්ම කරුණු නිතර මෙනෙහි කරමින්, සරියුත් මුගලන් ආදී ස්වාමීන් වහන්සේලා සිහිපත් කරමින්, තමන් බුදුන් සරණ ගියපු කෙනෙක්, සද්ධර්මයේ සරණ ගියපු කෙනෙක්, සංඝරත්නයේ සරණ ගියපු කෙනෙක් එක නිතරම සිහිපත් කරන්න. මේක පින්තුණ ඉතාම ප්‍රබල කුසලයක් වෙනවා තමන්ගේ ජීවිතයේහි ආධ්‍යාත්මික මට්ටම දියුණු කරගන්න. මේ තුනට කියන්නේ පුණ්‍ය ගංගා තුනක් කියලා. ඊළඟට සඳහන් කරනවා ප්‍රාණඝාතාදී මේ පස්පව් වලින් වැළකීලා යම්කිසි කෙනෙක් පංචශීලය ආරක්ෂා කරනවා නම් අන්නේ පංචශීලයේ පිනතුනේ සරල දෙයක් නෙවෙයි. මහා පුණ්‍ය ගංගා පහක් විදිහට දේශනා කළා. එතකොට බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යාමත් පංචශීලයේ ආරක්ෂා කිරීමත් මේ 3යි 5යි 8යි. මේ 8ට කියන්නේ පුණ්‍ය ගංගා 8ක් කියලා. මේවා සරල දේවල් නෙවෙයි පිනතුනේ. දිනපතාම තමන්ගේ නිවස ඉඳගෙනම තමන්ට පින් උල්පත් ගලන විදිහට ජීවත් වෙන ක්‍රමය තමයි බුදුහාමුදුරුවෝ මේ දේශනා කළේ. ඉතින් මෙන්න මේ විදිහට අපි ඉන්නකොට පින්නතුනි අපට ඇතැමිට අතීත කර්ම විදියට යම් යම් අකුසල් උනත් එන්න පුළුවන්. නමුත් ඒව හුඟා දුර්වල වෙනවා මෙන්න මේ තමන්ගේ තියෙන කුසල ප්‍රතිපදාව නිසා. අනිත් පැත්තෙන් ඔබ දාන ආදී පින්දහම් කරන වගේම දවසට සුළු මොහොතක් හරි සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා සිළු සත්ත්වෝ සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. වාහනේ පදවගෙන යනකොට වැඩට යන වෙලාවේදී විනාඩියක් දෙකක් හරි කලාපුරු දුනහම තමයි මුළු ගමනම සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියලා යන්න පුළුවන්. මේක ඉතාම ප්‍රබල කුසලයක් විදිහට පින්නතුනේ ධර්මයේ සඳහන් වෙනවා. අනිත් සාමාන්‍ය දාන සීල වලට වඩා ලෞකික මට්ටමේදී මේ ලෝකයේ තුල ඉන්න කුසල් ගැන දේශනා කරද්දී ප්‍රබලම කුසල විදිහට දේශනා කළේ මෛත්‍රී භාවනා වැඩිම. එනිසා දරුවන්ටත් මේක හුරු කරන්න. ඉතින් Tamanට මේ පින්වත් දරුවෝ ලැබිලා තියෙනවා. ඒ පින තවත් දිනු වෙන විදියට විශේෂයෙන් දරුවන්ට යම්කිසි අපල උපද්දර වෙන්න තියෙනවා නම් ඒව හුඟක් මග හැරගෙන දරුවන්ගේ ජීවිත සඵල කරගන්නට, දරුවන්ගේ අනාගතය සාර්ථක කරගන්න, අධ්‍යාපනය දිනු කරගන්න, දරුවන්ට නිරෝගී වෙන්න, දිගාසිරි ලබන්න අපි හැකිතා දුරට මේ කුසලයේ තුලින්නට ඕන. අනිත් පැත්තෙන් බුදුහාම දේශනා කළේ අනිත්‍ය සංඥාව මෙනෙහි කරන්න. තමන්ට හිතරෙන සිතුවිල්ල මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වුණා කියලා අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා අඩුගාන දවසට තත්පර පහක් හරි මෙනෙහි කරන්න. මේක පින්නතුනි ඉතාම ඉහළ කුසලයක් විදිහට බුදුහාම දේශනා කළා. ඉතින් ඒ මියගිය තමන්ගේ ඥාතිවරිය සිහිපත් කළ එතුමියට පුණ්‍යානුමෝදනා කරන අතරේදී අපටත් අපේ ජීවිතයේ කුසලයේ දිනු කරගන්න තියෙන අවස්ථාවක් මේක පින්නතුනි. බුදුහාමුදුර දේශනා කළේ දහරාච මහන්තාච යේ බාලා යේච පණ්ඩිතා සබ්බේ මස්චු වසයන්ති සබ්බේ මච්චු පරායන. බාලායත් මහලු අයත් නුවණ තියෙන අයත් නුවණ නැති අයත් හැම දෙනාම මරු වසඟයට යනවා. කවද හරි දවසක මරණයටපත් වෙනවා. අපි මෙතන ජීවත් වෙන අය පින්නතුනි වැඩිමනොත් බලන අවුරුදු 100ක් වෙද්දි අපි කොහෙද ඉන්නේ? අපි ඉන්නේ මේ කවුරුවත් නැහනේ. උපරිමනොත් අවුරුදු 100 එනේ ඉන්නේ. 100ක් වෙන්නේත් නැහැ පින්නතුනි හෙට දාසේ වෙන්නත් පුළුවන් නේ. ඉතින් අපේ ජීවිතවල ස්වභාවය මේක. මෙන්න මේ ලැබිච්ච අවස්ථාවේදී පින්නතුනි මරණය යම් කෙනෙක් සිහිපත් කරනවා නම් ඒ කෙනාගේ ජීවිතයේ අප්‍රමාදී බව ඇති වෙනවා කියලා දේශනා කරනවා. දිනක් බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ ස්වාමීන් වහන්සේලා කණ්ඩායමක් බුදුහාමුදුරුවෝ හමු වෙන්න ආවා. බුදුහාමුදුරුවෝ දේශනා කළා මරණ සතිය වඩන්න කියලා. වික්ෂුන් වහන්සේලා සඳහන් කරනවා ස්වාමීනි අපි මරණ සතිය වඩනවා කියලා. එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉදිරියට ඇවිල්ලා කියනවා මරණ සතිය වඩන හැටි. මරණානුසතිය භාවනා වඩන්නේ කොහොමද කියලා. උන්වහන්සේ කොහොමද කියන්නේ? උන්වහන්සේ කියනවා භාග්‍යවතුන් වහන්සේ මම දවල් රෑ දෙක ජීවත් වෙනවා. දවල් ජීවත් වෙන මම රාත්‍රී යාමෙහිදී මම මරණයට පත් වෙද්දන්නේ. එහෙම හිතලා මම මරණානුසතිය වඩනවා කියනවා. ඊළඟට දෙවනි ස්වාමීන් වහන්සේ ඇවිල්ලා සඳහන් කරනවා ස්වාමීනි මම උදෑසන හරුවේ පිණ්ඩපාත යනවා. හවස් හරුවේ පිණ්ඩපාතින් වැළකීලා ඉන්නවා. උදේ දානේ වළඳපෝ කෙනා හවස් හරුවේ මියල් දන්නේ. උදේ දානේ වළඳින්න මම හවස් වෙනකොට මරණයට පත් වෙද්දන්නේ. මේ එකම දවල් කාලේ පෙරවරු පස්වලු කාර්යයේදී මරණය සිද්ධ වෙන්නේ සිද්ධ වේද කියන හැඟීමෙන් මම අප්‍රමාදීව කටයුතු කරනවා කියලා. මරණාසදී වඩනවා කියලා. තුන්වෙනි ස්වාමීන් වහන්සේ ඉදිරියට ආවා. උන්වහන්සේ ඇවිල්ලා කියනවා ස්වාමීනි මම බත් පිඬක් කටට දාලා ඒ බත් පිඬ ගිලෙන මොහොතේදී මම මරණයට පත් වෙද්දන්නේ. ඒ තරම් සුළු මොහොතක් හෝ මම අප්‍රමාදී බව වඩනවා මරණ අනුස්සතිය වඩනවා කියලා. තව ස්වාමීන් වහන්සේ කෙනෙක් හතරෙනි ස්වාමීන් වහන්සේ ඇවිල්ලා කියනවා ස්වාමීනි මම හුස්ම ඉහළට ගන්නවා. ගත්තු හුස්ම ටික පහළට වැටෙන මොහොතේදී මම මරණයට පත් වෙද්දන්නේ. අන්න ඒ ගැන හිතලා මම අප්‍රමාදීව මරණ සතිය වඩනවා ධර්මයේ හැසිරෙනවා කියලා. දැන් මේ හතර දෙනෙක් හතර ආකාරයක මරණාසති වඩන හැටි මේ කියන්නේ. මැරෙන බව සිහි කරන විදිය මෙනෙහි කරන ආකාර හතරක් මේ කියන්නේ. කොහොමද කියන්නේ? එක ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා දවල් ඉන්නවා මම රෑ මැරෙද දන්නේ. දෙවෙනි කෙනා කියනවා මම උදේ ඉන්න කෙනා හවස මැරෙද දන්නේ. අනිත් ස්වාමීන් වහන්සේ කියනවා බත් පිඬ මම කටර ගත්තා ඒක ගිලෙන කලින් මැරෙද දන්නේ. අනිත් ස්වාමීන් වහන්සේ කියනවා උඩට ගත්තු හුස්ම ටික පහළට එන කලින් මම මරණයට පත් වෙද්ද දන්නේ කියලා. බුදුහාඳුරම කද දේශනා කළේ. බුදුන සඳහන් කරන මහණෙනි අර මුලින් කරුණ සඳහන් කළ දෙනම දවල් කෙනා රාත්‍රියේ මැරෙද්දන්නේ උදේ කෙනා හවස මැරෙද්දන්නේ ඒ දෙනම මගේ අනුශාසනාව පිළිපදින කෙනෙක් නෙවෙයි කියන. මගේ නියම ශ්‍රාවකෙක් නෙවෙයි කියන. මගේ නියම ශ්‍රාවකයා තමයි අර බත් පිඬ ගිලෙන මොහොතේ ඒ මොහොතේ මරණයට පත් වෙද්දන්නේ හුස්ම ගත්ත මොහොතේ පහළට හෙළන මොහොතේ මරණයට පත් වෙද්දන්නේ. මෙන්න මේ ඇය තමයි මගේ සැබෑ ශ්‍රාවකයන්. මෙන්න මේ වගේ හිතලා අප්‍රමාදීව දහමේ හැසිරෙන්න කියලා. ဒုတိය මරණ සූත්‍රයේදී දේශනා කළේ ဒုတိය මරණ සති කියලා සූත්‍රයක් තියෙනවා. ඉතින් පින්වත්නි මේ කරුණ වලින් අපිට පේනවා අපේ ජීවිතවල පින්වත්නි කොයිතරම් අස්ථිර බවක් තියෙද කියන එක. ඉතින් ඉපදෙච්ච කෙනාට මරණය කියන එක 아무ත දෙයක් නෙවෙයි. ඉතින් අපි ජීවිතයේ කොයි මොහොතක සිදු වුණත් අපි පින්වත්නි අපට මේ ලැබිච්ච අවස්ථාව මේ සම්බුද්ධෝත්පාද කාලයක් සද්ධර්මයක් ස්වාමීන් වහන්සේලා ලැබිච්ච අවස්ථාව අපට අපේ කුසලයේ දිනු කරගන්න තියෙන හොඳම අවස්ථාව. ඉතින් අපි එකට ජීවත් වෙන අපි හැමදාම එකට ඉන්නේ නැහැ. මේ අපි මුණගැහිච්ච වේලාවෙදි පින්වත්නි අපි ඕනෝන්ට තමන්ගේ හිත දිනු කරගන්න පින්දහම් වඩනට උදව් කරන්න ඕන. ඉතින් මරණයක් එළඹෙන හැම අවස්ථාවකදීම අපි මේ වගේ පින්දහම් කරන වගේම තව තවත් අපි ආධ්‍යාත්මිකව යන්නට උනන්දුව උත්සාහය අප්‍රමාදී භාව ඇති කරගන්න මේක හොඳම අවස්ථාවක්. ඉතින් ඒ ගැනත් හිතලා ඔබ හුඟක් සතුටටපත් වන්න කළගුණ දන්න පිරිසක් ඇටියට තමන්ගේ ඥාතිත්වයේ සලකලා ඩාලට් පෙරේරා මාතාව සිහිපත් කරලා මේ පුණ්‍යානුමෝදනා කරන අවස්ථාව. ඉතින් අපේ කපිල මහත්මයා ගැනත් සිහිපත් කරලා එතුමාගේ ළඟ තියෙන ගතිගුණත් සිහිපත් කරලා එතුමාටත් කරන උපහාරයක් විදිහට සලකලා ඒ ආදරණීය මෑණියන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරමු. ඉතින් දැන් පැම් වාජනේ ළඟට ඇවිල්ලා අපි ඒ මෑණියන් ඇතුළු යම් තාක් මියගිය ඥාතීන් පින් අපේක්ෂාවකින් සිටිත්නම් ඒ හැමදෙනාම මේ පිණින් සුවපත් වෙත්වා. මේ පිණින් සුවපත් විය හැකි වෙනත් ඥාතීන් වෙත්නම් ඒ හැමදෙනාමත් මේ පින දැක තමන් විසින් සිදු කරන ලද පින්කමක් සේ සලකා සතුටු සිතින් පින් අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි පැන් වඩමින් පුණ්‍යානුමෝදනාව සිද කරමු. හොඳයි, ඒ මෑණියන් සිහිපත් කරගෙන අපි දැන් පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් නේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු. ඉදම් නේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් නේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. යතවාරි වහා පුරා පරිපූරෙන්ති සාගරං ඒවමේවයිතෝ දින්නම් පේතානං උපකප්පති උන්නමේ උදකං වට්ටං යතානින්නම් ඒවමේවයිතෝ දින්නම් පේතානං උපකප්පති. දැන් පින්නතුනි මේ ඇත්තන් හැම දෙනෙක්ම ඩාලට් පෙරේරා මාතා වෙනුවෙන් තමන්ට කරන්න පුළුවන් ඥාතිගත යුතුකම ඉතාම මැනවින් සිද්ධ කරපු අවස්ථාව. ඔබ හැම දෙනාගම ජීවිතවලටත් මේ පින්කම ලොකු ආශිර්වාදයක් වෙනවා. ඉතින් අපේ විහාරස්ථානය ඉතාම ළඟින් ආශ්‍රය කරන දායක පින්නතුන් විදියට මේ සිල්වා මෑණියන් ආදරණීය දරුවන් හැම දෙනාමත් ඒ වගේම දිමුතු අක්කා ඇතුළුවේ හැම දෙනාම ස්වාමින් වහන්සේලාට ඉතාම ආදරයෙන් ගෞරවයෙන් සලකන අය. ඉතින් පන්සලේ දිනුව නිතරම අපේක්ෂා කරමින් මේ පන්සල් මේ තත්ත්වෙටපත් කරන්නට තමන් කරන්න පුළුවන් උපරිම දායකත්වයෙන් දක්වන පින්නතුන්. ඉතින් මේ පන්සල් මේ විදිහට ලස්සනට තියෙන්නේ ඔබ මහන්සියෙන් උපයන ධනය, ඒ ධාර්මික ධනය මේ ශාසනය වෙනුවෙන් කැප කරන නිසායි. ඉතින් මේ විහාරස්ථානයේ දකිනකොට මේ විහාරස්ථානයේ සෙවණ ඉඳගෙන පින්දහම් කරනකොට ඒක ඔබට ලොකු සතුටක්, ලොකු ආශිර්වාදයක්. ඔබේ පන්සල මේ ලස්සනට මේ වගේ දිනවල තියෙන දකින් හැම මොහොතකම ඒක ඔබේ ජීවිතයට ලොකු ආශිර්වාදයක් වෙනවා, කුසලයක් වෙනවා. ඉතින් ඒ ගැනත් හිතලා හුඟා සතුටට පත්වන්න තමන්ගේ මේ විහාරස්ථානය නව ස්ථානයකට ඇවිදිලා ඉතින් ඉතාම හොඳින් ආගමික කටයුතු සිදු කරන අවස්ථාව. ඔබත් මේ විහාරස්ථානයේ දිනුවට ජීවිත කාලය පුරා කරපු කැපවීම් හොඳට සිහිපත් කරගන්න. ඉතින් ඒ සියලුම කැපවීම් වල ප්‍රතිඵලය තමයි මේ අද බොහෝ දෙනෙක් භුක්ති විඳින්නේ. ඉතින් එහි ආනිසංසය, එහි පින ඔබ හැම දෙනාටමත් නිරතුරුව ලැබෙනවා. ඒක තමන්ගේ ජීවිතයට ආශිර්වාදයක් වෙනවා. ඒ නිසා ඒ ගැනත් සිහිපත් කරලා ඔබට ආශිර්වාද කරන ගමන් මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. සම්මදෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන්ව සිල්වා මෑණියන් ඇතුළු මේ දරුවන් ඥාති මිත්‍රාදීන් හැම දෙනාටමත් විශේෂයෙන් මේ අධ්‍යාපනය හදාරන පින්වත් දරුවන් හැම දෙනාටමත් තමගේ අනාගත කටයුතු හැම අතින්ම සඵල කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණයත් සැලසේවා කියන පැතුමෙන් අපි දෙවිනටත් පුණ්‍යානුමෝදනා කරමු. එත්තාවතාචයම් හේහි සම්භතං පුඤ්ඤ සම්පතං සම්බේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සින්දියා. එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සින්දියා. එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්තේ සෙන්දියා. හොඳයි පින්නතුනේ සිල්වා මෑණියන් ප්‍රධාන මේ දරුවන් ඥාතින් හැම දෙනාම අද දින තමන්ගේ විහාරස්ථානට ඒක රාසි වෙලා ඒ කපිල ලියනගේ මහත්මාගේ මිය ගිය ආදරණීය මෑණියන් ඩාලට් පෙරේරා මාතාව සිහිපත් කරලා සිද්ධ කරන්න බලාපොරොත්තු වුණු ඥාතික යුතුයකම මතක වස්ත්‍ර පූජාව පුණ්‍යානුමෝදනා පින්කම පින්නතුන් සිද්ධ කරන්න බලාපොරොත්තු වුණාටත් වඩා හොඳින් අංග සම්පූර්ණව පින් වැඩින ආකාරයට සිද්ධ කරගන්න ලැබුණා කියලා හිතේ සතුට සැනසීම ඇති කරගන්නා ගමන් ඒ සිතේ ඇතිවෙච්ච සංවේගය දුරු කරගන්නටත් මේ පින්කම තමන්ට හේතු වෙනවා. ඉතින් ඒ ගැන හිතලා හිතේ සතුට ප්‍රසාදය තව තවත් දිනු කරගන්නා ගමන් මේ සියලු පුණ්‍යම් වලින් ජනිත කරගත් ආ පුණ්‍ය ඵලය පින්තුන් හැම දිනාටම මේ ජීවිතයේ වශයෙන් නිදුක්ව නිරෝගීව සතුටෙන් තව බොහෝ කලක් ජීවත් වන්නට ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලස්ස නිච්ඡං වන්දහා පචායිනෝ සත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පන්ති මෙවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමිඤ්ඤතු.